අද දවසේදී පහර දීමට විරුද්ධව කැලණි විශ්වවිද්‍යාලයේ, රජරට විශ්වවිද්‍යාලයේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රුහුණු විශ්වවිද්‍යාලයේ සහ අනෙකුත් විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගෙනෙනවා. අපි මේ ගෙනියන්න පුළුවන් හැමතැනම ගෙනියනවා. මොකද දැන් කියනවා පොලිස් කොමිෂන් දාලා තියෙන පොලිසිය ස්වාධීනයි කියලා. ඒ හැම රටේ ජනාධිපතිවරයෙකුට අගමැතිවරයෙකුට මේකෙන් මිදෙන්න පුළුවන්ද? ශිෂ්‍ය ආද උසස් අධ්‍යාපන අමාත්‍යංශයද? දැන් උසස් අධ්‍යාපන හදාරන ශිෂ්‍ය උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රශ්න කියන්නේ නැතුව වෙන කොහෙද යන්නේ? මේලා තමයි පොලිසිය මැදිහත් වෙන්නේ. පොලිසියත් එක්ක අපිට සාකච්ඡා නැහැ. පොලිසිය යොදා ගනිමින් මේ හවුල් ආණ්ඩුව ශිෂ්‍යන්ට ඉතා අමානුෂික විදිහට පහර දුන්නා. ප්‍රහාරයේ දැඩි පිළිකුලෙන් තු හෙලා දකින්නවා. ඒ වගේම තමයි අපි ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ග වෙනුවෙන් ගන්න සූදානම්. මේ ගැහුවා කියලා HND ශිසුන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනේ නැහැ.